නමස්කාරය කියන්න පංචශීලයේ සමාදන් වෙන්නට. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံ ති බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံ ති ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံ ති සංඝං සරණං ගච්ඡාමි. තතියං ති බුද්ධං සරණං ගච්ඡාමි. තතියං ති ධම්මං සරණං ගච්ඡාමි. තතියං ති සංඝං සරණං ගච්ඡාමි. ආනාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමාදට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සිතරණේන සන්ධිං පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අප්පමාදේන සම්පාදේත. හොඳයි ශ්‍රද්ධාවන්ත පින්තුනි, අද දින කුසුම් ජයසුන්දර නා මහත්මිය ඉමා ශ්‍රද්ධාවෙන් විහාරස්ථානය කර ඇවිදෙල්ලා මේ බෝධින් වහන්සේ අභියස පහන් පත්තු කරලා මල් පහන් ආදිය තැන්පත් කරලා ගිලන්පස සෝදානම් කරලා මේ සියලු මාකාරයෙන් මේ කටයුතු සිදු කරන්නේ විශේෂයෙන්ම තමන්ගේ ජීවිතයට ආශිර්වාදය බලාපොරොත්තුවෙන්, ඒ වගේම තමන්ගේ පවුලේ ඥාතීන්ට විශේෂයෙන් මේ දරුවන්ගේ අනාගතය සඵල කර ගැනීම සඳහා දරුවන්ට ආශිර්වාදය බලාපොරොත්තුවෙන් සිදු කරන උතුම් ආශිර්වාදාත්මක පින්කම බෝධි පූජාමය බුද්ධ පූජාමය පින්කමයි මේ සිදු කරන්නේ. ඉතින් ඔබ දන්නව බෝධින වහන්සේ කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේට සම්බුද්ධත්වයේ සාක්ෂාත් කර ගැනීම සඳහා උපකාර වුණු ඒ වෘක්ෂයයි. එනිසා බුදුහාමුදුරන්ට ඒ උතුම් ලෝකෝත්තර බලාපොරොත්තු සඵල කරගන්නට මේ ජයශ්‍රී මහ බෝධිය සෙවණ දුන්නා වගේම අපගේ ජීවිතවල දැහැමි බලාපොරොත්තු සඵල කරගන්නට මේ ජයශ්‍රී මහ බෝධින් වහන්සේ ආශිර්වාදයක් වේවා. ඒ වගේම මේ බෝධින් වහන්සේට අදිග්‍රහිතව සිටින දෙවියන්ගේ ආශිර්වාදය රැකවරණය අපේ ජීවිතවලට සැලසේවා කියන ප්‍රාර්ථනාව ඇතුවයි මේ පින්කම සිදු කරන්නේ. බෝධින් වහන්සේ ළඟට රැස් වෙනකොට අපේ හිතේ විශේෂ ආකල්පයක් ශ්‍රද්ධාවක් ඇතිවන්නට ඕන. බෝධින් වහන්සේ කියලා කියන්නේ නිකම් වෘක්ෂයක් නෙවෙයි, සාරාසංඛ්‍ය කල්පලක්ෂයක් පෙරම් පුරපු මේ උත්තමයන් වහන්සේට සම්බුද්ධත්වයේ ලබා ගන්නට සඳහා උපකාර කරපු මේ වෘක්ෂයයි. ඉතින් ඒ බෝධින් වහන්සේ සෙවණට අප එනකොට බුදුරජාණන් වහන්සේගේ සෙවණට අපි ආවා කියන හැඟීම ඇති කරගන්නට ඕන. ඉමා ශ්‍රද්ධාවක්, බුද්ධ ගෞරවයක්, ධර්ම ගෞරවයක්, සංඝ ගෞරවයක් ඇති කරගෙන, හිතේ ප්‍රසාදය ඇති කරගෙන, ශ්‍රද්ධාව ඇති කරගෙන අපි මෙවැනි පින්කම් කර පමණටයි පින්කම් ආශිර්වාදය අපේ ජීවිතවලට ලැබෙන්නේ. ඉතින් බෞද්ධයන් හිටියට අපේ ජීවිතවල උපතේ පටන් සෑම වැදගත් අවස්ථාවකදීම විහාරස්ථානවලට ගිහිල්ලා බෝධින් වහන්සේ අභය සමල් පහන් ආදී පූජා කරලා පිරිත් සජ්ජහානා කරලා මේ සියලුම දේවල් කරලා අපේ ජීවිතවලට අපි ආශිර්වාදය සලසා ගන්නවා. ඉතින් ඒ උතුම් චාරිත්‍රයයි ඔබත් මේ අද අනුගමනය කරන්නේ. කුසුම් නෝනා මහත්මිය නිරන්තරයෙන්ම මේ වගේ පින්කම් කරන්නට ලොකු උනන්දුවක් තියෙනවා. තමන්ට ඉර ලැබෙන හැම අවස්ථාවකදීම ස්වාමින් වහන්සේල වෙනුවෙන් තමන්ට පුළුවන් විදියට මේ වගේ උපකාර සිදු කරනවා, තුනුරුවන් වෙනුවෙන් පුද පූජා සිදු කරනවා. එනිසාද විශේෂයෙන්ම ස්වාමින් වහන්සේලා හැටියට අපි ඔබතුමීට ආශිර්වාද කරනවා. විශේෂයෙන් ආදරණීය දරුවන්ගේ අනාගතය, ඒ බලාපොරොත්තු වන, ඒ ජීවිතයේ හිට අභිමතාර්ථයේ සිදුවන සියලු දැහැමි කටයුතු දිනෙන් දින සඵල වේවා. බුද්ධ රත්නයේ ආශිර්වාදයෙන්, ධර්ම රත්නයේ ආශිර්වාදයෙන්, උතුම් ආර්ය මහා සංඝරුවනේ ආශිර්වාදයෙන්, තෙරුවනේහි ආනිසංසයෙන් පින තුන හැම දිනාගේම ජීවිතවල එළමෙලා තියෙන ලෙඩ දුක් කරදර අපල උපද්දර දුරවේ සිත සාන්තිය යහපත උදා වේවා. ජීවිතේ බලාපොරොත්තු වන සියලු දැහැම කටයුතු සඵල වේවා. සිදු කරගන්නා වූ මේ උතුම් පින්කම් ආනිසංසයෙන් මේ සම්බුද්ධ ශාසනය තුළ වඩ වඩාත්ම දාන සීල භාවනා ආදී ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියා කරන්නට, සීල සමාධි ආදී ප්‍රතිපත්ති කුසල ධර්ම සම්පූර්ණ කරන්නට දිනෙන් දින මේ උතුම් කුසල ශක්තියත් අප හැම දිනාටම ආශිර්වාදයක් වේවා කියන ප්‍රාර්ථනාවත් ඇතුව අපි මේ හැටියට ගාථා කියලා වන්දනා කරමින් බුද්ධ පූජාවත් බෝධි පූජාවත් පවත්වමු. සංසාර සාරෝග විනීතනි සම් සන්නේත සාතම් සුචේසාර දේසම් සන්දේරකං සොන්න තනුම් පලාසම් සංලාපදේසිං පනමේබිසාසම් සංසාභිගං කේවලමෝහනාසම් සන්නාහකන්මාරරණේ විසේසම් සංසේවිතං දාසෙමුදාරහාසම් සංහාර ධම්මං පනමේ සදාසම් සන්දාස ගන්නා සිත පාපනාසම් සන්නාපදන්සිං හත ගෝර පාසම් සම්පාරගාමින් සුචිසාරවාසම් සංවාර සංගම් පනමේරසාසම් නමෝ තංස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස නමෝ තංස භගවතු අරහතු සම්මා සම්බුද්දංස නමෝ තංස භගවතු අරහතු සම්මා සම්බුද්දංස එතෙසෝ භගවා අරහං සම්මා සම්බුද්දං විඤ්ඤාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදෝ අනුත්තරෝ පුරිස ධම්මසාරති සන්තා දේව මනුස්සානම් බුද්ධෝ භගවාති බුද්ධං ජීවිත පරයන්තං සරණං ගච්ඡාමි සක්කාතෝ භගවතා ධම්මෝ සන්දෙන්ටිකෝ අකාලිකෝ ඒහි පන්සෙකෝ ඕපනයිකෝ පංචන්තං වේදිතම්බෝ විඤ්ඤෝහේතේ ධම්මං ජීවිත පරයන්තං සරණං ගච්ඡාමි සෝපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ උජෝපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ ඤායපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ සාමීචි පටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ යදිදං චත්තාරි පුරිස යුගානි අට පුරිස පුංගලාන් ඒස භගවතෝ සාවක සංඝෝ ආහුනෙයෝ පාහුනෙයෝ දක්ඛේනෙයෝ අංජලි කරණීයෝ අනුත්තරං පුඤ්ඤං කෙන්තං ලෝකං සාසේ සංඝං ජීවිත පරයන්තං සරණං ගච්ඡාමි වන්දාමි චේතයං සම්බං සම්බඨානේ සුපතිට්ඨිතං සාරේරික ධාතු මහාබෝධිං බුද්ධ රූපං සකලං සදා යස්ස මූලේනි සෙන්නෝව සම්බාරි විජයන්නකා පන්තෝ සම්බඤ්ඤතං සන්තා වන්දේ තං බෝධිපාදපං ඉමේ ඒතේ මහාබෝධි ලෝකනාථේන පූජිතං අහං තෙතේ නමස්සාමි බෝධි රාජා නමස්තුතේ පඨමං බෝධි පල්ලංකං ဒုတိယං ච අනිම්මිසං තතියං චං කමනං සෙන්තං චතුත්ථං රතනාගරං පංචමං නජපාලං ච මුචලින්දේන චට්ඨමං සන්තමං රාජායතනං වන්දේතං මුනිසේවිතං Māyāsuto sugate sākhyasi anato jātakane sapade sāvabhi saṅkamitvā යස්මින් උදේරයි ගිරං වරලුම් බිනින්හි තංජාත චේතිය මහං සිරසානමාමි යස්මින් නිසංජ වජිරාසන බන්ධනේන ජෙත්වා සවාසන කෙලෙස බලම් මුනින්දෝ සම්බෝධි ඥාන මවගම්ම විහාසෙ සම්මා සම්බෝධිචේතිය මහං සිරසානමාමි සංකම්පයන්දස සහන්සියලෝකධාතුන් දේශේසයන්ත්‍ර භගවා වරධම්මචක්කං බාරාණසීපුර සමීපවනේ මිගානම් තන්ධම්මචේතිය මහං සිරසානමාමි කත්වාන ලෝකහිත මන්ත හිතංච කන්ත්වා ආසේති කෝව උපවත්තන කානනම්හි යස්මින් නිසංජ ගතවා නිරුපාදිසේසං නිබ්බානචේතිය මහං සිරසානමාමි සේවිතං ධම්ම රාජේන පන්තුං සම්බෝධි මුන්තමං පෝජේමි බෝධි රාජානම් දීපේනේ තේන සාදරම් සේවිතං ධම්ම රාජේන පන්තුං සම්බෝධි මුන්තමං පෝජේමි බෝධි රාජානං ධූපේනේ තේන සාදරම් සේවිතං ධම්ම රාජේන පන්තුං සම්බෝධි මුන්තමං පෝජේමි බෝධි රාජානං උදකේනේ තේන සාදරම් සේවිතං ධම්ම රාජේන පන්තුං සම්බෝධි මුන්තමං පෝජේමි බෝධි රාජානං ගිලාන පංචයේන තේන සාදරං ඉමේනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමු සතං සමාගමු හෝතු යාව නිබ්බාන පන්තියා යෝ වද සම්පවරෝ මනුජේසු සංකේමෝනේ භගවාකතකින්චෝ පාරගතෝ බල විරය සමන්ගේ තන්සොග සංසරනන්තමුපේමි රාග විරාග මනේ ජමසෝකං ධම්මමස්මං සංඛත මප්පටිකූලං මදෝරමිමං පගෝණං සොවිබන්තං ධම්මමිමං සරණන්තමුපේමි යත්තච දින්න මහප්පලමාහෝ චතුසු සුචේසු පුරිසයෝගේසු අට්ටච පුංගල ධම්ම දසාතේ සංගමිමං සරණන්තමුපේමි මේ අවස්ථාවේදී අපි බුදුරජාණන් වහන්සේ තුල පැවති අරහං ආදී බුදුගුණ සිහිපත් කරමින් ඒ උතුම් බුදුගුණ ආශිර්වාදයෙන් මගේ ජීවිතයට ආශිර්වාද සැලසේවා. ඒ උතුම් බුදුගුණවල ආනිසංසයෙන් සියලු සත්‍යයන් සුවපත් වෙත්වා. සියලු සත්‍යයන් දුකෙන් මිදෙත්වා. ශාන්ත සුවයටපත් වෙත්වා. මෙසේ බුදුගුණ භාවනා හා මෛත්‍රී භාවනා වැඩීම තුළින් ජනිත කරගන්නා වූ උතුම් පුණ්‍ය ඵලය මටත් මගේ ඥාති හැම දෙනාටමත් ආශිර්වාදයේ පිණිස සියලු යහපත පිණිස හේතු වේවා කියන ප්‍රාර්ථනාවෙන් අපි ටික වේලාවක් බුදුගුණ මෛත්‍රිය වඩමු. භගවතෝ අරහං බුද්ද ගුණ තේජේන සම්වේ සන්තං භවන්තු සුඛේතන්තා සම්මා සම්බුදුරජාණන් වහන්සේ තුල පැවති අරහං බුදුගුණ තේජසින් ලෝයසී සියලු සත්‍යෝ සුවපත් වෙත්වා. භගවතෝ සම්මා සම්බුද්ද බුද්ද ගුණ තේජේන සම්වේ සන්තං භවන්තු සුඛේතන්තා සම්මා සම්බුදුරජාණන් වහන්සේ තුල පැවති සම්මා සම්බුද්ධ බුදුගුණ තේජසින් ලෝයසී සියලු සත්‍යෝ සුවපත් වෙත්වා. භගවතෝ විඤ්ඤාචරණ සම්පන්න බුද්ද ගුණ තේජේන සම්බේ සන්තං භවන්තු සුඛේතන්තා සම්මා සම්බුදුරජාණන් වහන්සේ තුල පැවති විද්‍යාචරණ සම්පන්න බුදුගුණ තේජසින් ලෝවැසී සියලු සත්වෝ සුවපත් වෙත්වා. භගවතු සුගත බුද්ද ගුණ තේජේන සම්බේ සන්තං භවන්තු සුඛේතන්තා. සම්මා සම්බුදුරජාණන් වහන්සේ තුල පැවති සුගත බුදු ගුණ තේජසින් ලෝවැසී සියලු සත්වෝ සුවපත් වෙත්වා. භගවතු ලෝකවිදු බුද්ද ගුණ තේජේන සම්බේ සන්තං භවන්තු සුඛේතන්තා. සම්මා සම්බුදුරජාණන් වහන්සේ තුල පැවති ලෝකවිදු බුදුගුණ තේජසින් ලෝවැසී සියලු සත්වෝ සුවපත් වෙත්වා. භගවතු අනුන්තර පුරිස ධම්මසාරති බුද්ද ගුණ තේජේන සම්බේ සන්තං භවන්තු සුඛේතන්තා. සම්මා සම්බුදුරජාණන් වහන්සේ තුල පැවති අනුත්තර පුරිස ධම්ම සාරති බුදු ගුණ තේජසින් ලෝවැසී සියලු සත්වෝ සුවපත් වෙත්වා. භගවතු සන්තා දේව මනුස්සානම් බුද්ද ගුණ තේජේන සම්බේ සන්තාම් භවන්තු සුඛේතන්තා. සම්මා සම්බුදුරජාණන් වහන්සේ තුල පැවති සත්තා දේව මනුස්සානං බුදු ගුණ තේජසින් ලෝවැසී සියලු සත්වෝ සුවපත් වෙත්වා. භගවතු බුද්ද බුද්ද ගුණ තේජේන සම්බේ සන්තං භවන්තු සුඛේතන්තා. සම්මා සම්බුදුරජාණන් වහන්සේ තුල පැවති බුද්ද බුදු ගුණ තේජසින් ලෝවැසී සියලු සත්වෝ සුවපත් වෙත්වා. භගවතු භගවාං බුද්ද ගුණ තේජේන සම්බේ සන්තං භවන්තු සුඛේතන්තා. සම්මා සම්බුදුරජාණන් වහන්සේ තුල පැවති භගවා බුදු ගුණ තේජසින් ලෝවැසී සියලු සත්වෝ සුවපත් වෙත්වා. භගවතු අනන්ත බුද්ද ගුණ තේජේන සම්බේ සන්තං භවන්තු සුඛේතන්තා. සම්මා සම්බුදුරජාණන් වහන්සේ තුළ පැවති අනන්ත බුදුගුණ තේජසින් ලෝවැසේ සියලු සත්‍යෝ සුවපත් වෙත්වා. සියලු සත්‍යෝ සුවපත් වෙත්වා. සියලු සත්‍යෝ සුවපත් වෙත්වා. සියලු සත්‍යෝ නිදුක් වෙත්වා. නිරෝගී වෙත්වා. සුවපත් වෙත්වා. ශාන්ත සුවයට පත් වෙත්වා. බුදු ගුණ භාවනාවෙන් හා මෛත්‍රී භාවනාවෙන් මා සිතේ ජනිත කරගත්තා වූ මේ උතුම් කුසල කර්ම ශක්තියේ බලයෙන් මටත් මගේ පවුලේ හැම දෙනාටමත් සියලු යහපත අභිවෘද්ධිය සැප සාන්තිය සැලසේවා කියලා මා ඉදිරි සිටින් ප්‍රාර්ථනා කරනවා. හොඳයි, දැන් අප බලාපොරොත්තු වන්නේ සෙත් පිරිසයි ජහනා කරලා කුසුම් නෝනා මහත්මියටත් පවුලේ හැම දෙනාටමත් සෙත සාන්ති යහපත සැලසේවා කියන ප්‍රාර්ථනාවෙන් ආශිර්වාද කරන්නට බුද්ධ රත්නයේ, ධර්ම රත්නයේ, සංඝ රත්නයේ කියන මේ ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයෙන් උතුම් පිරිත් දේශනාවේ ආශිර්වාදයෙන් කුසුම් ජයසුන්දර නෝනා මහත්මියටත් ඒ දරුවන් හැම දෙනාටමත් පවුලේ හැම දෙනාටමත් සිත සාන්තිය යහපත නිරෝගී භාවයේ සියලු යහපත අභිවෘද්ධිය සැලසේවා. නමෝ තන්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස. නමෝ තන්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස. නමෝ තන්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස. ඒතේන සංච වංජේන පාතුතං රතනංසයම්. ඒතේන සංච වංජේන පාතුතං රතනංසයම්. ඒතේන සංච වංජේන පාතු ත්වං රතනංසයං. යානේද භූතානි සමාගතානි බුම්මානි වායානිව අන්තලිංකේ. සම්බේව භූතා සුමනා භවන්තු අතෝපි සංකංච සුනන්තු භාසිතම්. තස්මායි භූතානි සාමේත සම්බේ මෙත්තං කරෝත මානුෂ්‍යා පජාය. දිවාචරන්තෝ ච හරන්තේ බලින් තස්මාහිනේ රක්කත අම්පමන්තා. යං කිංච විද්ධං ඉදවා හුරං වා සංගේසු ආයං රතනං පනේතං. නනෝ සමන්නස්ති තථාගතේන ඉදම්ති බුද්දේ රතනං පනේතං. ඒතේන සංචේන සුවන්ති හෝතු. කයං විරාගං අමතං පනීදං යදංජගාසංඛ්‍ය මුනේ සමාහිතෝ. නතේන ධම්මේන සමන්ති කිංචේ ඉදම්පි ධම්මේ රතනං පනීතං. ඒතේන සංචේන සුවන්ති හෝතු. යම් බුද්ධ සෙන්ටෝ පරිවන්නයේ සුචින් සමාධිමානං තරිකඤ්ඤමාහෝ. සමාධිනාතේන සමෝන විඤ්ඤති ඉදම්පි ධම්මේ රතනං පනීතං. ඒතේන සංචේන සුවන්ති හෝතු. යේ පුංගලා අට්ඨ සතම්පසන්තා චන්තාරේතානි යුගානි හොන්ති තේ දක්ඛිනේයා සුගතං සසාවකායේ තේ සුදින්නානි මහප්පලානි ඉදං ති සංගේ රතනං පනේතං ඒතේන සංචේන සුවන්ති හෝතු යේ සම්පයුන්තා මනසාදල්ලේන නික්ඛාමිනෝ ගෝතම සාසනං හි තේ පන්ති පන්තා අමතං විගෛහ ලන්දා මුදා නිම්බුදිං බුඤ්ජමානං ඉදං ති සංඝේ රතනං පනේතං ඒතේන සංචේන සුවන්ති හෝතු යතින්ද කේලෝ පඨවින් සිතෝසියා චතුම්බි වාතේ බියසම්පකම්තියෝ තතෝපමං සම්පුරිතං වදාමි යෝ අරිය සංචානි අවෙන්ච පන්සති ඉදං ති සංඝේ රතනං පනිහිතං ඒතේන සංචේන සුවන්ති හෝතු යේ අරිය සංචානි විභාවයන්ති ගම්බේර පඤ්ඤේන සුදේසිතානි කිංචාපිතේ හොන්ති බුසම්පමන්තාන තේ භවන්නට්ට මන්නාදියන්ති ඉදං ති සංඝේ රතනං පනේතං ඒතේන සංචේන සුවන්ති හෝතු සහවස්ස දංසන සම්පදාය කයස්සු ධම්මා ජහිතා භවන්ති සංකාය දෙට්ඨේ විචිකිංචිතං ච සීලම්බ තන්වාපි අදන්ති කිංචි චතුපායේ හිච විම්පමුන්තෝ චචාබිටානානි අභම්බෝ කාතුන් ඉදං ති සංඝේ රතනං පනේතං ඒතේන සංචේන සුවන්ති හෝතු කිංචාපි සෝකම්මං කරෝති පාපකං කායේන වාචා උදචේතසාවා අබම්බෝ සෝතංස පටිංචාදාය අබම්බතා දෙන්ට පදංස වුන්තාම් ඉදං ති සංඝේ රතනං පනේතං ඒතේන සංචේන සුවන්ති හෝතු වනම්පගුම්බේ යථා පුංසිතංගේ ගිම්හාන මාසේ පඨමස්මින් ගිම්හේ තතෝපමන් ධම්ම වරං අදේසයි නිම්බාන ගාමින් පරමං හිතාය ඉදං තේ බුන්දේ රතනං පනේතං ඒතේන සංචේන සුවන්ති හෝතු වරෝ වරඤ්ඤෝ වරදෝ වරාහරෝ අනුත්තරෝ ධම්ම වරං අදේසයි ඉදං ති බුන්දේ රතනං පනේතං ඒතේන සංචේන සුවන්ති හෝතු කේනං පුරාණං නවන්නත්ති සම්භවං විරන්ත චින්තායතිකේ බවස්මින් තේකේන බේජා අවිරුල් හිංජන්දා Nibbante dera yatayam padepo Idampi sangye ratanam panitam Etena sanjena suanti hotum යානේද භූතානි සමාගතානි බුම්මානි වායා නිව අන්තලෙංකේ තථාගතං දේව මනුස්ස පූජිතං ධම්මං නමස්සාම සුවන්ති හෝතු යානේද භූතානි සමාගතානි බුම්මානි වායා නිව අන්තලෙක්කේ තථාගතං දේව මනුස්ස පූජිතං සංඝං නමස්සාම සුවන්ති හෝතු ජයෝ මුනින්දං සුබෝධි මූලේ අහෝසි මාරස්ස පරාජයෝ හි උංගෝසයුන් දේව ගණාපසන්නා ඒතේන සංචේන ජයස්සුතුයිහං ජයෝ මුනින්දං සුබෝධි මූලේ අහෝසි මාරස්ස පරාජයෝ හි උංගෝසයුන් දේව ගණාපසන්නා ඒතේන සංචේන ජයං සුතුයිහං ජයෝ මුනින්දං සුබෝධි මූලේ අහෝසි මාරස්ස පරාජයෝ හි උංගෝසයුන් දේව ගණාපසන්නා ඒතේන සංචේන ජයස්සුතුයිහං බුද්ධෝති ලෝක සරණෝ බුද්ධෝ සුරියෝ තමෝනුදෝ ඒතං තං සරණං කේමං බුද්ධෝ මේ සරණං වරං ඒතේන සංච වඤ්ජේන නන්ති මයිහං භයං සදා ධම්මෝ තිලෝක සරණෝ ධම්මෝ සුරියෝ තමෝනුදෝ ඒතං තං සරණං කේමං ධම්මෝ මේ සරණං වරං ගච්ඡාමි සරණං ධම්මං නන්ති මයිහං භයං සදා සංඝෝ තිලෝක සරණෝ සංඝෝ සුරියෝ තමෝනුදෝ ඒතං තං සරණං කේමං සංඝෝ මේ සරණං වරං ගච්ඡාමි සරණං සංඝං නන්ති මයිහං භයං සදා සාදෝ සාදෝ සාදෝ. හොඳයි පින්නතුනි, අද දින කුසොම් නෝනා මහත්මිය ඉමා ශ්‍රද්ධාවෙන් විහාරස්ථානය කරා පැමිණලා බෝධින් වහන්සේ අභියස මල් පහන් ආදිය සෝදානම් කරලා පූජා කරලා ඉතාම රස්සනට මේ බෝධි පූජාමය පින්කමක් ආශිර්වාදාත්මක පින්කමක් සිදු කරගත් අවස්ථාව. ඉතින් මේ අවස්ථාවේදී පංචශීලයේ සමාදන් වීමෙන් බුද්ධ පූජා සංඝ පූජා පැවැත්වීමෙන් භාවනා කිරීමෙන් පිරිත් ධර්මයේ ශ්‍රවණය කිරීමෙන් ආදී වශයෙන් රැස් කරගත් මේ සියලු පුණ්‍ය ධර්මයන්ගේ හේතුවෙන් අද විශේෂයෙන් ආශිර්වාද කරන්න බලාපොරොත්තු වන ඒ පවුලේ හැම දෙනාටමත් විශේෂයෙන් තමන්ගේ ආදරණීය දරුවන්ටත් ඒ බලාපොරොත්තු වන ආකාරයට ඒ සියලු දැහැම කටයුතු ජීවිතයේහි අභිවෘද්ධිය සිත සාන්තිය මේ පින් කමලානි සංසයෙන් සැලසේවා කියලා ප්‍රාර්ථනා කරමු. සාදෝ සාදෝ සාදෝ. රැස් කරගත් මේ උතුම් පුණ්‍ය ධර්මයන් අපි දෙවියන්ටත් අනුමෝදන් කරමු. සම්මා දෘෂ්ටික දෙවියනොත් මේ පින් අනුමෝදන්ව විශේෂයෙන් ඒ පවුලේ දියණියට ඒ බලාපොරොත්තු වන ආකාරයේ සීල අභිවෘද්ධිය සලසා ගන්නට දෙවියන්ගේ ආශිර්වාදයක් සැලසේවා. දෙවියන්ටත් මේ පින උතුම් වූ නිවන් පිණසම හේතු වේවා කියන පැතුමෙන් අපි දෙවියන්ටත් පුණ්‍ය ආනුමෝදනා කරමු. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදෙත්වා චිරං රක්ඛන්තු සාසනං ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදෙත්වා චිරං රක්ඛන්තු දේශනම් ආකාසණ්ඨාච බුම්මට්ඨා දේවානාගා මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදෙත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. රැස් කරගත් මෙවුතුම් පින් කමලානි සංසෙන් පින් කැමැති මියගේ ඥාතියෝද මේ පින් අනුමෝදන්ව සුවපත් වෙත්වා. විශේෂයෙන් මේට සති කිහිපයට කලින් තමන්ගෙන් වෙන් වුණු තමන්ගේ ආදරණීය මෑණියන් වහන්සේ ස්වාමී ජයසුන්දර මහත්මිය, ඒ වගේම ඊට කලින් මියගේ ආදරණීය පියතුමා ඇතුළු යම් තාක් ඥාති මිත්‍රාදීන් පින් බලාපොරොත්තු සිටිත්නම් ඒ හැමදෙනාමත් මේ පිනෙන් සුවපත් වෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් මියගේ ඥාතීන්ටත් පුණ්‍යානුමෝදනා කරමු. ගාථාව කියලා ඉදම් මේ ඥාතේනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම් මේ ඥාතේනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම් මේ ඥාතේනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. රැස්කරගත් මෙවුතුම් පින් කමලානි සංසෙන් කුසුමෝනා මහත්මියට, ඒ මහත්මා දරුවන් ඇතුළු පවුලේ හැම දෙනාටම සිත සාන්ති යහපත නිරෝගී භාවය සීල අභිවෘද්ධිය සැලසේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. මේ උතුම් පින් කමලානි සංසෙන් මෙලොව වශයෙන් නිදුක් නිරෝගී සම්පත්තියත් සසර ජීවිතයේ සුවපත් භාවයත් ප්‍රාර්ථනානුකූලව උතුම් වූ නිවන් සුවයත් සැලසේවා කියලා ප්‍රාර්ථනා කරමු. දුක්ඛම් පන්තාච නින්දුක්ඛම් භයං පන්තාච නිබ්භයා සෝකම් පන්තාච නින්සෝකම් හොන්තු සම්බේ පිපානිනෝ දුකින් තෙලෙන සත් දුකින් මිදෙත්වා බියෙන් තෙලෙන සත් බිය නැති වෙත්වා සොවින් තෙවෙන සත් සොම්නස් වෙද්වා නිතින් මේ හැම සත් සුවපත් වෙද්වා නෙත සැන සිල්ල බුදෝ හිමිරුව දැකීමය ගත සැන සිල්ල බුදුහිමි හට වැඳීමය සිත සැන සිල්ල බුදුහිමි ගුණ සිතීමය බව සැන සිල්ල හිමි ගත් මග ගැනීමය නෙතට ඇති සැපය බුදුරුව දැකීමය